වර්තමාන ඇතිවීතිබෙන දේශපාලන සුලියේ ස්වභාවයේ තමයි එක් එක් අයගේ පිට කසා ගනිමින් මේ වංචා දූෂණ චෝදනාවන්ට ලක්වන යටපත් කිරීමේ ව්‍යායාමයක් නිරත වෙමින් තිබෙනවා. එනිසා අපි පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමු කරනවා. පසුගිය කාලේ පුරාවටම අපේ රටේ සිදු වී තිබෙන වංචා දූෂණ නාස්ති ඒවා පිළිබඳ කරුණු ඉල්දරව් කරන්නත් AI නීතිය හමුවට පැමිණවීම සඳහා පාර්ලිමේන්තුව තුල කළ හැකි අරගලය අපි කරන්න සූදානම්.